සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් යං තා ධම්ම සම්මි කාලෝ අයං බදන්තරා අම්මා සම්බෙන් කාරෝ ධම්ම වචනින් අදාන්න සාගතේන චේතසා ඒකං දිසං පරිත්‍රා විහරති තථා නිතියං තථා සතියං තථා චතුත්ථං ඉතිබ්බමදෝ තිරියං සම්බුදු සම්බත්තාය සම්භාවන්තං ලෝකං මිත්තා සාගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන පරිත්‍රා විහරති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේ විසින් මේ සිය ගණන් සූත්‍ර දේශනාවන් හිදී දේශනා කොට වදාරන ලද අතිශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දැක්වෙන සූත්‍ර පාඨයකුයි විනරපුහෝ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නිය දුනි. ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටයි. බෞද්ධයන් වශයෙන් නිතර සලකන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා. සතර බඹවිහරණය කියන සීල බඹවිහරණය කියලා සමහර විට කියනවා. මේ සීල බඹවිහරණය සතර බඹවිහරණය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙන ශාස්ත්‍රවරයෙක් ලෝකදා තියෙන්නේ. හේතුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර ක්‍රියමටද මුල් වූයේ මේ සීල බඹවිහරණයයි. අපි කවුරුත් කියනවානේ අතටපත් නිවන් සැප අසරණ සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වුණා කියේ. එතන සඳහන් වනානේ මහා කරුණාවක් ගැන. ඒ මහා කරුණාව අයිති වෙන්නේ සීල බඹ විහරණයටයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සීල බඹ විහරණයේ සතර ධර්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභිධර්ම පිටකයේ අප්‍රමඤ්ඤා නමින් හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ කියන තේරුම ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත පවත්වන ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ කියලා. ඒ මේ අප්‍රමාණ සංඛ්‍යාත සූභම විහරණයේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ජීවි පැවිදි දෙන මිනිස් හැම සත්මෙත අත්‍යවශ්‍යයි. අපි බොහෝසෙයි ලෝක ධාතුෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්නේ බ්‍රහ්ම රාජයෙකු මේ ලෝක ධාතු වෙත ගුණංග හතරක් නිදෝනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දරුවන් සකස් කරන හැදෙන දමෝපියන්ගේ సంతානවලද මේ ගුණාංග හතර භාවනා වශයෙන්ම ස්වභාවයෙන් පිහිටනවා. ඒක මේ මිනිස්යංග පමණක් නොව සූතාවන්ගේ පක්ෂීන්ගේ පවා පිහිටන ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. එය ස්වභාවයෙන්ම දෙමෝපියන්ගේ සිත්වල පිහිටනවා. නමුත් මේක ධ්‍යාන බවට, මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට පත්වර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රීය වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්ම විහරණ සතර දේශනා කළන්නේ. එනිසා මේ බ්‍රහ්ම විහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයේ තියෙන හොඳ නම ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරිහි දසවර්ෂයක පත්වී සත්ව විනාශයක් සිදු වී ඉන් අනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් කිරීම නිසා අවුරුදු අසංකේය දක්වා පරමාස වැඩුණා. දැන් නැවත බහගෙන බහගෙන එනවා. දැන් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ කාලෙක ලොකට පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74කටත් අඩුයි පරමාස. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මනුෂ්‍යංග පරමාස අවුරුදු 10ක බහිනවා. ඒ කාලය තුල මනුෂ්‍යයන් ඕනවන් කෙනෙහි බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවියාවුත වලින් විනාශ වෙනවා. දැන් පරිණිත වශයෙන් අවියාවුත ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදයේ තුල උද්දේශයේ මූලකට සිදුවෙන මේ විපත්තියන් ප්‍රතිබාහණය කර ගැනීමටත් ඒ විපත්තියන්ගේ වැළැක්මේ සමා මේ ආරක්ෂාව වෙන පිණිස තමන් පමණක් නොව තමන් ජීවත් වෙන ලෝකේ ජනතාවට පිහිට වෙන පිණිස අත්‍යවශ්‍ය වෙනවා මේ සිවිබම් විහරණය. විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන උසස් ගුණ පොළක් ධ්‍යාන බවට වදනාකාරය දැනගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලයෙන් මදුණත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මෘදු භාවය. මෘදු භාවය ඒ කියන්නේ මෙද සිනේහනේ කියන ධාතයෙන් නිපන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන තුළ සුවපිය දරුවන්ගේ දියුණුව කැමති වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණෙන්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දියුණුවන දකින්ට දෙමව්පියන් හදවතින්ම කැමති වෙනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියලා. පුරුෂානි මාතා මිස්තන් සතේ ඝරේ කියලා දේශනාව සඳහන් වන්නේ මෞතිය දෙතල සෝතිය මිනිසෙහි පරම මිත්‍ර දෙන්නයි. දෙමව්පියන් දරුවන්ගේ ඒ අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කරන බැවිනි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචنين ප්‍රකාශ වන්නේ දුකටපත් අසරණයන් දුකටන උණු වෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උණුවන ස්වභාවය කරුණාවයි. උණුවනවා පමණක් නෙමෙයි ඒ අයගේ දුක සංසිඳු වීමේ සමර්ථකම දැක කරගන්නවා කරුණාවේ. එවැගේම ඒ දුක්ඛිතයන් වෙත තමගේ අවංකවම කරුණාව පවත්වන ලැබෙනවා. ඒ නිසා ඒක කියනවා කරුණා කියලා. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි තමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනයක් එවැගේම සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳිනේ සිදු වීම වන්නේ කුසල කුසල කර්මයන්ගේ හේතුයෙන් බැවින් තමන් කොච්චර හිතවත් අනුන් සැපවත් නොවන බවක් කොච්චර හිතවත් අනුන් දුකින් නොමිදෙන බවක් කොච්චර හිතවත් අනුන් ලද සැපතෙන් නොපිරිහි නොසින්න බවක් සලකමින් කර්මය පිළිබඳව මන ආභෝධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් කරන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුපිළිවෙලින් තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. සෝ මෙත්තා සාගතේන චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිපදා නීවරණ මැඩපවත්වන පිණිස භාවනාවක යෙදෙනවා. ඒ නීවරණ මැඩපවත්වන භාවනාවේ යෙදෙන යෝගාවචරයා භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදුව තබාගෙන විවේක ස්ථානයක තෙමි මෛත්‍රී වඩනවා. ඒ මෛත්‍රී වඩලා අර්පණා බාට පමුණවාගෙන ධ්‍යාන බාට පමුණවාගෙන එක් දිශාවකට විහිදුව වාසය කරනවා. තථා ද්විතියං එසේම දෙවන දිශාවටත්, තථා තතියං එසේම තෙවන දිශාවටත්, තථා චතුත්ථං එසේම සීවන දිශාවටත්, ඉති උද්දමධෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත්, තිරියං අනු දිශාවන්ටත්, සම්මෙහි සමතනතම සම්බත්තාය සියලුම සත්වත් ප්‍රජාවටත් විතුලේන ඒ කියන්නේ අතිශයම උසස් වූ මාර්ගතේන ධ්‍යාන බාට සමිනියරු අප්‍රමාණේන සත්‍යං සීමා නොකොට අප්‍රමාණ සත්‍යං වෙත පවත්වන වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍වා විහෙරති මෛත්‍රී සාගත සිත කතුරුවමින් වාසය කරනවා. මේසයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන බාට සත්‍යනා වූ මෛත්‍රී සිත විහිදුවන ආකාරයයි. දස දිශාවතම මේ මෛත්‍රී විහිදුවන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ සිතේ කෝපණය කරගන්න පිළිවෙල. යම්කිසි උසස් ගුණයක් පුරුදු කරන්න කැමති කෙනෙක් පළමුවෙන් ඒ ගුණයට පටහැනි අගුණයේ කෙරෙහි දොස් දකින්නට ඕනේ. දැන් මෛත්‍රී කියන උසස් ගුණයට පටහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පාතිකය, මුරුස්සන බව මේ ආදී ගති ගුණ මේවා මෛත්‍රියට හාත්පසින් පටහැනි. ඒ වායේ දොස් ආදී නම සැලකී තුනයි. ඊළඟට මෛත්‍රියේ තියෙන ආනිසංස සැලකී යුතුයි. කරුණාවටත් එහෙමයි. කරුණාවට හාත්පසින් විරුද්ධවන්නේ හිංසාව. හිංසාවේ ආදී නම සැලකන්නට ඕනේ. එවැගේම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සැලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. එයි ආදීනව සලකන්නට ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනිසංස සීකරන්නට ඕනේ. උපේක්ෂාවට ඉර්ධියම ප්‍රතිවිරුද්ධවන්නේ රාගයයි ද්වේෂයයි දෙක. මේ දෙක ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්ම සතරේට ප්‍රතිවිරුද්ධ ගති වල තියෙන ආදීනව සලකා ඒ ගුණධර්ම හතරේ තියෙන ආනිසංසාමය නුවණින් සලකාගෙනයි මේ උසස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමාන බෞද්ධයෝත් අබෞද්ධයෝ සිතන්න පුළුවන් අපතව කරන්න ලැබෙන්නේ නැහනේ. අපිට කාලය නැහනේ. අපිට මේ සඳහා වෙලාව නැහනේ. මේන් හිතන්න පුළුවන්. ඒ සිතේම සුදුසුමයි. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දවතේ තින්නාම නැසෙජ්ජති. හිතේ බලවත් කැමැත්ත තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නැහැ කියන්නේ. චිත්තවතේ තින්නාම නැසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් තියෙනවා නම් කුමක්ද කළ නැහැ කියන්නේ. විරියමතේ තින්නාම නැසෙජ්ජති. යමක් කෙරේ වීර්ය උත්සාහය තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නොහැකි වන්නේ. පඤ්ඤවතෝ කින්නාම නසෙජ්ජති. නුවණක් නම් ප්‍රඥාවක් නම් කළ නොහැක්කේ කුමක්ද? මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් මේ සියල්ලම උපදවා ගන්න පුළුවන්. එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි. ඒ මාක්ෂාද මේ ආනිසංස අසීමිතයි. මේවා නොදීමේ ආදීමවත් අනන්තයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදානා තිබෙනවා. දේශයෙන් දූෂිත වූ පුද්ගලයා ප්‍රාණඝාතයක් කරනවා. අදත්තාදානයක් කරනවා. පංච දුෂ්චරිතයක් කරනවා. දශාකුසලයක් කරනවා. මාතෘඝාතනාදී ආනන්තරේ කරපමවා සිද්ධ කරනවා. එයින් මොකද සිද්ධ වෙන්නේ? ඒ දේශයේ නිසා නරකාදී තත් යනවා. ප්‍රේතාපාතත් යනවා. අසුනාපාතත් යනවා. තිරිසංපාතත් යනවා. මනුස්ස ලෝක උපනත් අන්ධ වෙනවා, බිහිර වෙනවා, ගොළු වෙනවා, උන්මත්තක වෙනවා, මන්ද බුද්ධික වෙනවා, අංග විකල වෙනවා. මේ ඔක්කොම කලේ කවුද? අර සමාගයේ චිත්ත සංතානේ හටගත් දේශයනේ. මෙන්න මේක නිසා දේශයේ ආදීනව වර්තමාන වශයෙන් අනාගත වශයෙන් සලකා බලන්නට ඕනේ. ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, කලහ, ක්‍රෝධයක්, වෛරයක්, නිරුෂ්ණ බවක්, පටිඝ සංඥාවක් ආවා නම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණු පෙරාපු රත්තරන් වාගේ පිරිසිදු තිබුණු උතුම් සිතේ කිලුට වෙනවා. සිත අපිරිසිදු වෙනවා. ඒ ද්වේෂසහගත සිතේ යෙදෙනවා චිත්තචෛතසික ධර්ම විෂ. මේ ඔක්කොම අපිරිසිදු වෙනවා, විකෘති වෙනවා. ඒ අපිරිසිදු සිතිවිලි ජලං වීතනාසයෙන් සිතේ පහළ වෙන්නේ තමාගේ ලස්සනට ගුණ පුරුද වස්රූපයේ කළු වෙනවා. ලේතක කළු වෙනවා. ඒ ලේ කළු වෙන්නේ ඒ කළු පාට ලේ ශරීරය පුරාම පැතිර යමින් තමාගේ සෑම රූප කලාපයක් රූප ශෛලයක්ම රෝගාතුර බවට පත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මුහුණ නපුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවුලනවා. වචන ලෙවුලනවා. කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න හැකි වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා. නපුරු හිතේ තත්පා ක්‍රියා කරනවා, අවියෝගද ගන්නවා, අනන්ද නැසනවා, තමන්ද නහ ගන්නවා, තමන්ගේ ආත්මාවේ නැසා ගන්න තරමට මේ දේශ විශ්වන්න වෙනවා. මේ කුමක්ද? මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපත්යට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය. යම් කිසි විදියකින් සමාජයේ සිටේ මේ උපදින්න තියෙන දේශේ උපදින නැති හැටියට සංවර කරගන්න සමත් වෙනව නම් ඒ සඳහා ගලිය යුතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය භාවනාව මේ පියවරේ පටන් වඩන්ට වඩන්ඩ සමාජයේ සිටේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. සමාජයේ උපතින් දෙන ප්‍රභාස්වර සිටේ වඩා ප්‍රභාස්වර වෙනවා. සංවම් පාටක් වෙන පාටක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. මේ ධාතුව රංගම් පාටට ඇති වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න මේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදී යනකොට බෙදී යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝගී වෙනවා. ඒ නිරෝගී රූප කලාප පැතිරී යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා, මුහුණක් ප්‍රසන්න වෙනවා, ශරීරයක් ප්‍රසන්න වෙනවා. එහෙමනම් නෙමෙයි යහපත් සිතුවිලි සිතට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සනසුමක් නැතිෙන්නේ? ගත ඇතුලේ දැවිල්ලක් නැහැ. බොහොම සංසුම් බලක් එනවා. කිමිච්ච දැවිල්ලක් නිවලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්නේ වචනත් බොහෝම ශාන්ත වෙනවා. කායික පැවැතුම් ශාන්ත වෙනවා. දුටුවන්ට මනවදින කෙනෙක් වෙනවා. දුටුවන්ට ප්‍රසන්න භාවයක් දැකීම ලැබෙනවා. එතමනක් නෙමෙයි සැපෙන් ඉඳ යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ දහම් ආරක්ෂාව ලැබෙනවා, වහාමිත සමාධිගත වෙනවා, අවියාවද රසවිස ජිනු විපත්ත වලකිනවා. එවැගේම මෙමුලාව කලුරේකන තරමටම සැලෙතම සතව සම්ප්‍රජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා. මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට දේශයේ තියෙන ආදීනව මෛත්‍රියේ තියෙන ආනිසංස සිතන්නේ සිතන්නේ මෛත්‍රියේ වැඩි වීම සම්බන්ධ උද්යෝගයේ සිටට පහළ වෙනවා. සපත්තකන්ත ශේත්‍රේ නමින් දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා ලස්සන දෙබුමක්. ඒ කියන්නේ තරහකාරය අමනාප පුජ්‍යලයා තමන්ගේ අමනාප පුජ්‍යලයා ගැන හිතන කරුණ හතක්. මගේ මේ අසව සතුරු පුජ්‍යලයා දුර්වර්ණ වේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සල් වෙලාම දුර්වර්ණ වෙනවා. මගේ මේ සතුරු පුජ්‍යලයා දුකසේ නිදාතුවා කියලා හිතනවා. තමන්ට දුකසේ නිදා ගන්න වෙනවා. එවන්ගේ මගේ සතුරු පුජ්‍යලයා හිතන ප්‍රතිනිද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේ විපාක ලැබෙනවා. මගේ සතුරු පුජ්‍යලයාට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ට මේ විපාක ලැබෙනවා. එවගේ මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් පිරිනේවා කියලා හිතනවා. තමන්ගේ භෝග සම්පත් පිරිනෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවන් නොමත වේවා කියලා හිතනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසමිතුරන් බවට පත් වෙනවා. මගේ සතුරු පුද්ගලයා මරණින් මත්තේ අපායට වේවා කියලා හිතනවා. තමන්ට අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තමන් අන්නය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිපාක ලැබෙනවාමයි බුද්ධ දේශනාවේ කියනවානේ යෝ අපදුප්පස නරස දුසති සුද්දස්ස පෝසස අනංගනස කමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජේ පටිවාසං චිත්තෝ සියලු දුර්වලක් උදසුනවර ධම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපස්සට එන්නේ ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදෙන්න අලාභයක් අයසන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම් ක්‍රෝධ කරනවා නම් වෛර කරනවා නම් ඉරිෂ්‍යා කරනවා නම් එවාගේම අලඩක් හැමති වෙනවා නම් තමාටම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළේ තියෙනවා මේ ද්වේෂයේ කියනක මහා ගින්නක් ද්වේෂයේ කියනක මහා අන්තරාලක් ද්වේෂය තරම් ගින්නක් ලෝකෙ නැති කියලා මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංසප්ත මෙනෙහි කරමින් මේ මෛත්‍රිය ධ්‍යාන බාට සමුනවා ගන්නට අපි උනන්දු වෙන්න ඕනේ මෛත්‍රිය ධ්‍යානයෙන් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියන එක මුලින්ම සඳහන් කළානේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්ත්ව ප්‍රජාවත මිහිදුවගෙන වාසය කරනවා සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවනම් එක්කෙනෙක් හරි දහහක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි ඒ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවට පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සිත විහිදුවීමයි ඒ මෛත්‍රී සිත විහිදුවීම නිසා ඒ පුද්ගලයාගේ චිත්තසංතානවල මෘදුභාවය ඇති වෙනවා ඔවුන් අවනත වෙනවා මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා එනිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ඥාන මාර්ගඵල අධිගමනයට තරම් සමර්ථ බව ලැබෙනවා මෙන්න මේක සරුවක්යන් වහන්සේගේ නියමයක් ධර්ම දේශනා කරන්න මැත්තෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ ඒක අවශ්‍යම චාරිත්‍රයක් එවාගෙම සරුවක්යන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක දිවිපේද දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රිය යුතුව මෛත්‍රී ප්‍රාර්ථනා යුතුව මෛත්‍රී විහිදුවීමෙන් යුතුව ධර්ම දේශනා කරොත් ඒ දේශනාව සාර්ථක වෙනවා ආනන්ත ධර්මයේ සුවසේ ආબોධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ යම්කිසි අදාන්ත අනිමේත පුජ්‍යලේකට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල් නැතුවම ඔහුට මේ මෛත්‍රී චිත්තපදංග විහිදුවලා ඔහුගේ සිත මුරුදුභාවයට පමුණුවලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල දමනය ආලවක දමනය සීතරෝම දමනය කරරෝම යක්ෂ දමනය බකබ්‍රක්ම දමනය මෙයාගේ දෙවියන් බ්‍රක්‍මයන් යක්ෂයන් දමනය කළ ආකාරය එවාගේම නාලාගිරිය ඇතු දමනය එවාගේම අග්නිසිත භූමසිත නාගයන් දමනය මෙයාගේ අදාන්ත අනුමේත සත්‍යයන් දමනය කරන්ද උනා සිදිරිපත් වූයේ මෛත්‍රී විහිදුවන මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වුණ විශාල සේවයක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස්පමෙන් පුද්ගලයන් වළක්ව ගන්න පුළුවන් දශාකුසලෙන් වළක්ව ගන්න පුළුවන් අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත බාට පමුණවා ගන්න පුළුවන් සීලයක් නැත්තම සීලවත් බාට පමුණවා ගන්න පුළුවන් නපුර දුර්දාන්තයන් යහපත් සුමනිත පුද්ගලයන් වාට පමුණවා ගන්න පුළුවන්. එවැගේම නමග යන අය සමඟට හරවන්නට පුළුවන්. සමාද විහරණයේදී අය අප්‍රමාද වූවන් වාට පමුණවා ගන්න පුළුවන්. අපායට යොමු වී සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන්. මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන වාට පමුණවා ගත්තොත් කරන්නට පුළුවන්. මිනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩාත් උනන්දුවෙන් මෙන්න පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමි. මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මෙහෙමයි. සමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන හතර දෙනාට අනුපිළිවෙලෙන් වැඩි යුතුයි. මෛත්‍රී භාවනා පටන් ගන්නකෝ කොයි විදියකින්වත් අතිප්‍රිය පුද්ගලයාට හෝ අප්‍රිය පුද්ගලයාට හෝ මධ්‍යස්ථ පුද්ගලයාට හෝ වෛරී පුද්ගලයාට හෝ මලදී කෙනෙකුට හෝ එවාගෙම ලිංග විෂබාධ කෙනෙකුට හෝ ඵලමින් මෙයදී යුතුයි අතිප්‍රිය පුද්ගලයාට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න ඵලමින් සුදුසු නැදී එතෙන් මේ මෛත්‍රිය විශේෂයෙන් වෙනත් සිටුවේ පහළ වෙනවා එවැගේම ස්වාමි දිහිත්‍ර විසින්ද පළමුවට සමාගයේ ස්වාමි පුත්‍රයාට දරුවන්ට මෙත් වැඩීම සුදුසු නැති. එනිසා අතිප්‍රිය පුද්ගලයාට පළමුවෙන් වැඩිය යුතුයි. එවැගේම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිළිපැන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිළිපැන්නේ නැහැ. සයිකෝ පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ තමාගේ නැති යටපත් වී තියෙන ව්‍යාපාදයේ මතුවෙන්න පුළුවන්. මලගේ කෙනෙකුට මෛත්‍රිය වැඩි වෙනම් ධ්‍යාන බාට පස්වන්නේ නැහැ. එවැගේම තමන්ගේ සංකාමයේත මෛත්‍රියේ පළමුවෙන් පිහිටන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිහිටලා තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන් ධ්‍යාන බාද පමනෙම සඳහා ගන්නට ඕනේ සම්භාව නිහිතවන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මෞපියන් දෙතල. එවැගේම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, එවැගේම ගුරු උතුමන් තවත් සමාජ උපකාරී සම්භාවනීය අයින්ද පුළුවන් මේ විදිහේ කෙනෙක් කොහොම මුලට ගන්න. මේ විදිහේ සම්භාවනීය හිතවන්තයෙක් මුලට ගත්තාම වහාම හිත සංසත් කරගන්න පුළුවන්. එතකොට අපි මුදෙසුමක් වශයෙන් ගන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසයෙන් ලැබෙන උපකාර අසීමිතයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසයේ තමා ඉදිරියේ ඉන්නේ නැති හිතින් බලාගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙච්චර ගන්නවා. මෛත්‍රී භාවනාව සමඳහා මාත්‍රිකා වචන කීපයක් තියෙනවා. එකේක ශූත්‍ර දේශනාවල ඒ පුද්ගලයන්ට ගැළඹෙන පරිදි මෛත්‍රී වචන සරුවක් වෙන වාසේ දේශනා කළා කියනවා. එම් ප්‍රතිසම්බදා මාර්ග පාළිය දැක්වෙන මාත්‍රිකා වචන හතර විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවලට ඇතුළත් වෙලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. එනිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් තමාට තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි, අහං අභ්‍යාපජ්ජෝ හෝමි, අහං අනීගෝ හෝමි, අහං සුඛී අත්තානම් පරිහරාමි කියලා තමාට මෙතර ගන්නවා. ඒ එක වචනයක් අරගෙන 10 සැරියක් 20 සැරියක් තමාට මෙතර ගන්නවා. ඒවාගේ වචන හතරතම වෙන වෙනම වැඩි වාර ගානක් මෙතර ගන්නවා තමා ගැන. ඊළඟට තමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝදමාන මුහුණින් ඉන්න ආකාරයේ සිතින් දකිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිපදවාගෙන ඒසේ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝහෝති අවේරෝහෝති අවේරෝහෝති ඒ අවේරෝහෝති කියන වචනේ වැඩි වාර ගානක් හිතනවා. වැඩි වාර ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස්වර දසදහස්වර හරි ඒ වචනේම හිතනවා. හිතයා මිහා යන්ත නොදී අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණ කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා. හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන බාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කායගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් හිතේ ධ්‍යාන බාට පමුණවාගෙන සිටිය ඇයට බොහොම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගෙන් භාවනා කිරීමේදී සිටේ නීවරණයටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ ඒ පුද්ගලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ නැමෙන්නේ තේඳ පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ නිදැණිය යනවා. වටපිටාව කිසිවක් ඇහෙන්නේ තේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නීවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනෝ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විචාරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුක, කුසල ඒකාග්‍රතාව කියන අංග පහ. මේ පහ ශක්තිමත් වෙනකොට තමයි අර මනෝද්වාර වර්ජනයේ අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූපකය සිතින් දකින මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දේශයාසෙත් හතරක් තේමේට පහළ වී තුන්වන කෙරුවේ රූපාවතර ප්‍රථම ඥාන සිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි. එයින් පස්සේක භවංගයට වැඩෙනවා. මේ අයිරියාව මාරු කරන්නේ නැතුව නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවතත් ඒ වාගේ ඥාන චිත්ත වේක පහළ වෙවි. ඒ ධ්‍යාන සිත වාර ගන්න වැඩි වෙන පටන් ගන්නවා. පළමුව එක චිත්ත වාරයයි ලැබුණේ. ඊළඟ චිත්ත වාරය වැඩි වෙනවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් ගිහින් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 30, විනාඩි 45, පැය ඕම මේක දිගට අරපණව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාවත පමුණවා ගන්න සමත් වෙනවා උපදේශයන්. ඒ කියන්නේ ඒක තියෙන වශීතා පහක්. මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තම ප්‍රගුණ කරගන්න තෝනේ. ආවර්ජන කරන්න තෝනේ. ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ සිතට නගාගෙන ඒ තමා භාවනාට ගන්න අර වචනේ ඉදිරිපත් කරගෙන ආවර්ජන කරන්න තෝනේ. මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානයේ පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ. මෙච්චර වෙලාවක් මේ ධ්‍යාන සිතෙන් නැගිටින වේවා කියලා නැගිටින අදිෂ්ඨාන කරන්න තෝනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිනවා. එසේ සමාධියේදී තමා හිතාගත් වෙලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධිය නැගිටතර ධ්‍යානෙ නැගිටතද ඊළඟට සමාධියේ හිතේ පහළ වී කියනවානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක්. ඒ ආලෝකයේ සමාධියේ පුරුද වස්තුවට යොමු කරනවා. යොමු කළා ඒ ධ්‍යානාංග පහ තෝරගන්නවා. ධ්‍යානාංග පහ තමාට අරමුණ වෙන්න පටන් ගන්නවා. ධ්‍යානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරනවා. වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරනවා. නැවත ඒ ප්‍රථම ධ්‍යානයේම සම්යදී ඇති තාක් ඒක පරිභෝ කරනවා. දැන් ඉතින් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධ්‍යාන සමාදින්න පුළුවන් වුණාම දෙවෙනි ධ්‍යානය සඳහා පරිකාරම කරනවා. වැඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන විචාරකේ චාර දෙක ඕලාරික බවත් එවැගේම පීතිසිත ඒකාග්‍රතාව තුළ නම් මේට වඩා ශාන්ත බව සිතලා විචාරකේ චාර දෙකෙන් තොරව පීතිසිත ඒකාග්‍රතාව සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරමු. දෙවෙනි ධ්‍යානය උපදවා ගන්න. ඒ දෙවෙනි ධ්‍යානයක් සමාන ඇතුව ලැබෙනවා. ඒකත් අර වගේම වශීතා පහතෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතාව ධ්‍යානාංග දෙක ශාන්ත බව සලකා තුන්වෙනි ධ්‍යානයේ අදිෂ්ඨාන කර ගන්නවා. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනෙන් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මේන පුජ්‍යලයන් දහ දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන් වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අබ්භ්‍යාපජ්ජෝ හෝතු. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛියත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුජ්‍යලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේරෝ හෝතු කියලා වචනෙන් ධ්‍යාන 3යි. අබ්භ්‍යාපජ්ජෝ හෝතු කියලා වචනෙන් ධ්‍යාන 3යි. අනේගෝ හෝතු වචනෙන් 3යි. සුඛියත්තානම් පරිහරතු වචනෙන් 3යි. එක පුජ්‍යලයක අරමුණු කොටම ධ්‍යාන 12යි. දැන් ඊළඟට පුජ්‍යයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එකනාට ධ්‍යාන 12 පුරුදුනාට පස්සේ 10 දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් 10 දෙනාම වෛර නොවෙත්ව ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තමා කැමති වචනයකින් ඒ ධ්‍යාන බාටපත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ පුජ්‍යලයක් ගන්න. මධ්‍යස්ථ පුජ්‍යලයක් එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා. නැවත දෙන්නේ නැවත තුන්දෙනෙක් ඕම 10 දෙනෙක් විතර ගන්නවා. 10 දෙනා තමයි මුලින් වගේම ධ්‍යාන එකේකනාට 12 දෙනෙක් ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු පුජ්‍යලයක් ඉන්නවනම් ගන්න. ඉතින් සතුරු පුජ්‍යලයට මෙත් වැඩීමේදී සමහර විට ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුලින් සමාදිනේ අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධ්‍යාන සමාදිනා ඥාත සතුරු පුජ්‍යලයට යොමු වෙන්න ඕනේ. මේ උත්සාහ කිරීමේදී සතර පුද්ගලයා කෙරෙහිද ධ්‍යාන පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය උපවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයක එකලෙස ධ්‍යාන සමාප්‍රාප්ති සමාදින්න පුළුවන් නම් මේකද කියනවා සීමා සම්භේදය කියලා. මේ සීමා සම්භේදය කළාට පස්සේ තමයි ඕදිසෝ අනෝදිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. ඕදිසෝ අනෝදිසෝ. ඕදිසෝ කියන්නේ සීමා කරමින්, අනෝදිසෝ කියන්නේ සීමා නොකරමින්. එතකොට අනෝදිසෝ වශයෙන් සත්ව කොටාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්භාපරියාපන්න. මේ එකක වැතෙන දුක්ඛෝම සත්‍යයිති. ඒ නිසා අනෝදිසෝ. ඒ ආර සම්බා ඉත්තේ සම්බේ පුරිසා සීල සත්‍යං කොටස් දෙකට බෙදුණා. සම්බේ අරියා, සම්බේ අනරියා කොටස් දෙකට බෙදුණා. සම්බේ දේවා, සම්බේ මනුෂා, සම්බේ මිනිපාතික කොටස් තුනකට බෙදුණා. මෙන්න මේම සත්ව කොටස් 12ට එක සත්ව කොටසක් අරමුණු කොට ධ්‍යාන 12 බැගින් සමාදිනවා. ධ්‍යාන 144. දැන් මේ කිනතත්තේ පුරුදු වෙනකොට තමාගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දැකෙන්න පුළුවන්. මේ තත්ත්වය ලබා ගත්තන් පස්සේ තමාගේ ධ්‍යාන සිත අහස ඉහළට ගන්නවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට ගන්නවා. මනස ලෝක ඉක්මවා දෙවිලව හය බඹලෝ 16 අරූප ලෝක හතර මුදුන දක්වාම ඉහළට ගන්නවා. අපහසුවක් නෑ. හේතුව මේකයි. දැන් මේ ධ්‍යාන බාට පමුණවා ගත්ත උතුම් සමාධි ශක්තියේ දස දිශාවේ විදුදුවන්නට නම් ඉහළට යන්නට නැත්නම් ඉහළෙන්නේ ජාති නිදසුනක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් අහසට ගියන් ගුවන් යාන සුලිතේ පින්තූර ගන්න නැත්නම් වදින්නේ නැහනේ. ඒ වගේ තමයි අහසේ ඉඳගෙන මුළු සක්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඉස්සෙල්ල තමන් ඉන්න ස්ථානය සත්ව කොට්ටාස 12ක්. ඊළඟ තමන් ඉන්න ගමේ සත්ව කොට්ටාස 12ක්. තමන් ඉන්න නගරයේ සත්ව කොට්ටාස 12ක්. තමන් ඉන්න ලංකාද්වීපයේ සත්ව කොට්ටාස 12ක්. තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්ව කොට්ටාස 12ක්. තමන් ජීවත් වෙන මේ සත්වලේ සියලු සත්ව කොට්ටාස 12ක අරලගේ ඉහළින්දගෙන මෛත්‍රී විස්පාරණය කරන්න ඕන පතුරන්න ඕන. ඒ වගේ තමයි දිශා වශයෙන්. ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත මේ මෛත්‍රී විහිදුවන සත්ව කොට්ටාස 12ක. ඔයගෙන දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, නැගෙනහිර අනුදිශාවට, දකුණු අනුදිශාවට, බටහිර අනුදිශාවට, උතුරු අනුදිශාවට, යට දිශාවට, උඩු දිශාවට කියන දිශා 10කම වෙන වෙනම එක එක දිශාවකට 144 144 බැගින් ධ්‍යාන පවත්වනවා. දැන් ඉතින් යෝගාවචරයට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ තත්ත්වයට ගත්තාම එමේ මෛත්‍රී ධ්‍යාන ලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් ලැබෙන්නට පුළුවන් පෞද්ගලික වශයෙන්. ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිරියාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බවට පත් වෙනවා. මේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ. ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාතෘකාවත් මෙහෙමයි. කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි. පළමුවෙන් වඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයකටයි. ඒ කියන්නේ ඔයෙක් නෙදරෝගෝලියෙන් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දැකලා හෝ අහලා හෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනයක් ගන්න. දුක්ඛාමුච්ඡතු දුකින් මිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි ධානයේ බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයෙක් ගන්නවා. මෙම දුක්ඛිතයන් 10 දිනක් සොයා ගන්නා සිටි. ඒ විදිහට ඒ දුක්ඛිතයන් එක එක නාකරේ ධාන තුනක් තුනක් බැගින් වඩනවා. ඊළඟට ගන්නෙ සමාධි සම්භාවනීය හිතලන්තේ. ඊළඟට ගන්නෙ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නෙ සතුරු පුද්ගලෙක්. මෙන්න මෙහෙම දුක්ඛිතයාය සම්භාවනීය හිතලන්තයාය මධ්‍යස්ථයාය අහිතලන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණා බාට පමුණවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ. ඒකත් අර වගේම පුද්ගලයන් 10 දෙනෙක් අතර වෙන වෙනම අරගෙන වදලා ඊට පස්සේ තමයි සීල සත්‍ය සීල ප්‍රාණීහ ආදි වශයෙන් ඈතට මේක විදුවන්න සමත් වෙන්නේ. ඒක මුත්තර දිශා වශයෙන් මුළු ලෝකයේ අනන්ත ලෝක ධාතුවට කරුණා විදුවන්ට නම් හිතිහෙලට ගන්න ඕනේ. බලාගනේ දක්වා හිතිහෙලට අරගෙන ඒ කරුණා ධානය විස්තරණය කරන්න ඕනේ. මොනසතියෙන්නේ අර මෛත්‍රී භාවනාත මාතෘකා පද 4යි මේකට එකක් බැගින් පමණයි. ඊළඟට මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනසතියෙන්නේ අරමුණු පිළිවෙල වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුද්ගලෙ. ඒකෙන් තමාට හිතවත් තමා ගැන හොඳට දන්න එවාගෙම හැම සම්පත්තියකින්ම ආග්‍ය එක්තරා සුඛිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි සපාතම මුදිතාව පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි සමාගි සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයේ ඊළඟට අහිතවන්තයෙක්. දැන් සමාගයේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධනධාන්‍ය තියෙන යසෝසුරු තියෙන සැප සම්පත් තියෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සේවයක් කරනවා, හොඳ යහපත් ජීවිතයක් ගෙවනවා. ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතාවසෙන් වඩන්නේ ඒක මාතෘකාවක් නෙයි. එමනාද යථාලද්ද සම්පත්තිතෝ මා විජ්ජති. යථාලද්ද සම්පත්තිතෝ මා විජ්ජති කියන්නේ ලබ සැපතුන් නොපිරිනේවා. ඒක මේ මෞපියන්ගේ සිතේ පහළ වෙනවානේ. දැන් මෞපියන්ගේ සිතේ තමන්ගේ දරුවෙකු ළඩ වුණා නම් අසනීප වුණා නම් පුදුම කරුණාවක් ඒ දරුවා කෙරෙහි ඇති වෙනවා. දරුවන් හොඳට සුඛිත මුදිතව ජනමෙන් දිනුවලා අධ්‍යාපනයෙන් දිනුවලා රූපයෙන් දිනුවලා යසයිස්වරයෙන් දිනුවලා තරුණ වාසයෙන් උගද දකුණවද දෙමාපියන් ඉතේ තියෙන පරම මුදිතාවක්. ඒ දරුවන්ගේ සම්පත්වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරේ දෙමාපියන් ඉතේ. අන්න ඒ වගේ සමාති හිත මනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වාරියෙන් උසස් බාට පත් වූ කෙනෙකු අරමුණකට ගැන මුදිතාව ධ්‍යාන තුනක් බාට වඩනවා. ඉහළවන තමාගේ තවත් ඒ වගේ කෙනෙක් මේන යසයිස්වාරිය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ අයට ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයෙක් අරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනා දෙන්න තුන්දෙනාදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන බැගින් සමාදිනවා. ඊළඟ සතුරු පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත් වෙනවා. යම් හේකින් සතුරු පුද්ගලයාට මුදිතාව වඩන්න අපහසු නම් පළමුව මුදිතා ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට ධ්‍යාන සමයදලක් අය බලන්න තෝරන. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු පුද්ගලයා කෙනේ මෛත්‍රිය වඩන්න පුරුදුනාට පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟ තමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණය. උපේක්ෂා බ්‍රහ්ම විහරණයේදී තලුකර අනිත් තුන වඩන් තේසන උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ධ්‍යාන තුනක් තුනක් බැගින් ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් ධ්‍යාන ලැබෙන්නේ. උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ධ්‍යානයේ පමණයි. වෙන ධ්‍යාන ලැබෙන්නේ හේතුව උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙහි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතා සහිතයි. උපේක්ෂා වේදනාවෙන් මිසක් සෝමනස් වේදනාවෙන් ධ්‍යාන බාට යන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණී. එනිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රත අංග දෙකනේ එනිසා චතුර්ථ ඥාන අර්පණා පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණීට. ඉතින් ඒ වඩන කැමති කෙනෙක් පළමුව මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යාන තුනට සමාදින්න ඕනේ. ඊළඟට කරුණා ධ්‍යාන තුනට ඊළඟට මුදිතා ධ්‍යාන තුනට සම්බන්ධයි උපේක්ෂා වඩන්න. උපේක්ෂා වැඩිීමේදී මුලින්ම ධන ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලී. විශේෂ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගණන ලැබෙන්නේ පළමු උපේක්ෂාව පිළිපදා ගන්න ලේසි නිසායි. කල්ැතේ මෙලෙ කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රී නිසා අන්නය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම නිසායි සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණා වැඩුවත් අන්නය දුකින් විඳිනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම අනුවයි දුකින් විඳින්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදිතා වැඩුවත් අන්නය ලද සැපතින් නොපිරී සිටින්නේ. එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසලා කුසල කර්ම උඩයි. මේ නිසා කම්මස්සකා සම්බේ සත්තා සීල සත්වෝ කර්මයේ සොකීය කොටයක් හෝය කියලා කර්මයේ සොකීය කොටයක් බව ආවර්ජන කරනවා. එසේ ආවර්ජන කරගෙනයි මේ වචනේම ගන්නවා භාවනාවට. කම්මස්සකා එක්කෙනෙකුට නම් කම්මස්සකෝ මධ්‍යස්ථයක පුද්දලේ කරගෙන ඒසෝ පුද්ගලෝ කම්මස්සකෝ කම්මස්සකෝ කම්මස්සකෝ කර්මයේ සොකීය කොට ඇත්තේ කර්මයේ සොකීය කොට ඇත්තේ කියන මේ වචනෙම කුරුදු කරනවා. ඒ වචනේ භාවිතා කරගෙන යනකොට නම් මෙත්තා කරුණා මුදිතා තුනේ තුන්වෙනි ධානයේ ලබාගෙන හිටිය නිසා තුන්වෙනි තුරුව උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධාන අර්පණාව සමාධිගත වෙනවා. ඒක ධානයයි. ඉතින් මේ එකම ධානය ඊළඟට වශීභාවට පමුණවා ගන්නවා. වශීභාවට පමුණවාගෙන තමාගේ හිතවන්තයාටත් ඊළඟට අහිතවන්තයාටත් අර වගේම මෛත්‍රී ධාන සමාධි කරුණා උපේක්ෂා ධාන සමාධිනවා. මෙසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශාපරමයට වෙනවා. හිත හොයලා තරගෙන නැත අර සත්ව කොටාස 12ට වෙන වෙනම වඩලා දිශා 10ට වෙන වෙනම වඩන. මෙන්න මෙහෙම උපේක්ෂා භක්ම විහරණය වැඩි යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ මෛත්‍රී භාවනාවත සමීපම සමීප සතුරා හාගයයි. දුරම දුර සතුරා දේශයයි. විසා දේශය ගැන භාවනාවේදී ආත්මය දේශයේ ඈත ඉන්නෙකන. රාගය තමයි සමීප. නිසා රාගින් ප්‍රේසම් වෙමින් මෛත්‍රී වැඩි යුතුයි. කරුණාවත දුරින් සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය. සමීප සතුරාවන ශෝකයෙන් ප්‍රවේශම් වෙමින් කරුණා වඩන්නට ඕනේ. මුදිතාවට දුරින්ම සතුරා අරතිය ඊර්ෂ්‍යාව සමීප සතුරා අනුයම කමේ දේහසිත සෝමනස්සය ඇති කර ගැනීම. දේහසිත සෝමනස්සය කියන්නේ ආශාවෙන් සතුටු වීම. ආශාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි. ඒක සමීප සතුරා. ඒන් ප්‍රවේශම් වෙමින් මුදිතාව වඩන්නට ඕනේ. උපේක්ෂාවට සමීපම සමීප දුරස්තම සතුරා තමයි රාගය ද්වේෂය. රාගය ද්වේෂය දුරස්තයි. නම් සමීප සතුරේ කියනවා අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ සබුරින් ගන්න අරමුණු වලදී නුවණින් කල්පනා නොකර මධ්‍යස්ත වෙන සිරිතක් තියෙනවා. ඒක අඥාන උපේක්ෂාව මේ උපේක්ෂා භක්ම වේරණයට සමීප සතුරයි බාධාවයි. ඒ නුවණින් කල්පනා කොට දැනුම් ප්‍රවේශම් වෙන්නට ඕනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් පූජා කළද මේ ශ්‍රද්ධාව නිරවණේ හේතු වෙදෙන්නේ ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි මිනිසයන්ට ප්‍රියයි දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්න එවාගේ වශවිස අවියාවද ජිනුවිපත් වලින් වැළකුණ වහවහ චිත්ත ඒකාග්‍රතාවයට කටයුතු කළා. මොන ජීවිතේම ලෝක ප්‍රසන්න ජීවිත බාට පමුණවාගෙන ජීවත් වන මාශලා සමීපම එළඹ සිටි සිහිනුවණින් ගත කළා. එවාගේම තමන් වහන්සේලා මේ බුද්ධත්වයට ප්‍රසේ බුද්ධත්වයට අරිහත්ත්වයටපත් වීමට කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතෝලපත් වන බ්‍රහ්ම වීරණ ලැබීමේ අවසාන වශයෙන් තමන් වහන්සේලා මේ බ්‍රහ්ම වීරණ හේතුකතගෙන බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ කාට නම් මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100%ක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ ශාපිත කමිතේ සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් නුදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදැකින්ද, දෙවියන්ගේ මිනිස්යන්ගේ ප්‍රසාදේ දිනා ගන්න විපත් වලින් වැළකී සිටින්ට, එවාගෙම සිතේ සංසම් බලකින් ජීවත් වෙන්න, සිතේ සමාධියකින් ජීවත් වෙන්න, එවාගෙම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්න සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා. මේ ශ්‍රීධම විහරණයෙන් පුරුදු කර ගැනීමෙන් එපමණක් නෙමෙයි අප ජීවත් වෙන්නේ ලෝකයේත අවට පරිසරයේත රටක ගමට ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සමිසමත් සලසාදීමට හැකි එකම මාර්ගය විසුදම විහරණය පුරුදු කිරීමයි. එනිසා ප්‍රීතාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ. තමන් සැලසේගෙන මෙය සුවපත් කරන පිණිස අත්‍යවශ්‍ය පිළිවෙත් මඟ විසුදම විහරණයයි. එනිසා සෑම දවසේම මේ අවදි වූ සම්පත නිඳතන තුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගත් අධිෂ්ඨාන කරගනිමු. එවාගේම උදේ පාන්දර අවදි වෙනකොටම තමන් සිහිනුවනේ අවර්ජන කරගන්න අමාද මෛත්‍රී භාවනාවේ ගත කරන්න ඕනේ. සෑම ඉරියව්කම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. තමාගේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අධිෂ්ඨාන කරගන්න දවසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දවසෙන් දවස පුරුදු පුරුදු කරගෙන යාමේදී තමාට වැඩි විවේක ගන්න ලැබෙන අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවෙන් ධ්‍යාන බාත අර්පණා බාත අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ දිනර පොහොය දවසේ අදිෂ්ඨාන සබා ගනිමු. අද මේ අවස්ථාවලකට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසත දවසේදී එවැගේම නිත්‍ය සීල උපෝසත සීලාදී උසස් කුල ආරක්ෂා කර ගැනීමෙන් හා දාසපුර තුන්දර සංවර කර ගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගනිමින් මේ අවස්ථාවේ පැයක් පමණ කාලය තිස්සේ සීබම විහරණය සම්බන්ධ දහම් කතාවකද සවන් දීමෙන් අත්පත්තරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා. මේ කුසල සම්භාර ධර්මයේ පරිවසතක් ඥාතීන්ට ජීවත් වන ඥාතීන්ට ආරක්ෂක දිවිරාජ මණ්ඩලයට සිතාහි සමදා සෑම සත්නතද නවීන පුරා සම්පත් විනස වේවා. අද දේශිකයන්ු අරේ ධම්ම හිමි ඔබ මේ එක් සිටින්නේ රාජරට සේවයේ සමග රාත්‍රී ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න සාහෘකතර කඩන වලදී